දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙඩිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රවාලීස්වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදම් ධම්මං සවන කාලෝ අයං පදං සා ධම්මං සවන කාලෝ අයං පදං සා ධම්මං සවන කාලෝ අයං පදං සා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරිමානි භික්ඛවේ ධම්මානි මයා සයං අභිඤ්ඤාය සච්චිකත්තා පරේසිතානි ඉති. යලිත් සතාවක් ධර්මානුශාසනාවලට සවන් දීම සඳහා සැදී පැහැදී සිටින ඉතිපියන. හරි. ධර්මදේශනාව සරලව පටන් අරන් ගිහිල්ලා ගැඹුරට යන්න කතා කියන්නේ. එතන තමයි අපට හංගලා තියෙන දේවල් ඉන්නේ. මම ඔබට කියන්න කැමතියි බුදුරජාණන් වහන්සේ වදාළ වචනයන් පිළිබඳව කතා. මේක කියන්නේ පුත්තක විතරයි ලෝක අවබෝධ කෙරෙතු. ඒක දේශනා කරන්නේ උන්වහන්සේ වදාරනවා. තමන් වහන්සේ යම් දිනක උපයාසන බුද්ධත්වයට පත්වෙන්නේද යම් දිනක රාත්‍රියේ පරිණාමයෙන් පත්වෙන්නේ දරස්තන් පරිණාමයෙන් කියලා කරන්නේ. එදා මෙදා තුළ කාර්ය තුළ යමක් කීවා නම් යමක් ජීවිතයෙන් කළා නම් ඒ ජීවිතයේ එලෙසම සිදු වෙනවා. මේකයි තථාගත කියලා කියන්නේ. බුදුහාමුදුරුව යමක් කීවා නම් ඒක එහෙමම වෙනවා කියන එක තමයි මේ තරවන්නේ බව ඉස්සර කියන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. එහෙනම් බුදුහාමුදුරුව මේ බුද්ධෝත්පාදේ ධර්මීය සාසනේ ආයය කියලා ධර්මයේ පිටදීනා ඇත්තාස්සල් මේ සාසනේ රහතෝ මිහින්සේ නැතිවන දෙද එන වෙන්නේ. උමාරගේ කරන මගේ පස්සේ කිමයි මොකක්ද කියන්නේ මොකද්ද අනුරූප අනුකරණය කරනවා ප්‍රතිරූපක බුද්ධ සාසනයක් කියලා ආය අනන්ත බුදුහාමුදුරුවෝ තමයි ඔබට පස්සේ කියන්නේ කියලා එහෙම අදාළකන්න ඒකත් එහෙම වෙන්න ඕනේ. අනේ අපේ වාසනාවට දෙවිගේ කොහොමවත් එහෙම පදාරම පැනක් නැහැ. අප්‍රමාදල ඉන්නව අදාළ ඇරුණාම ඈ ස්ත්‍රී පුරුෂ නිත්‍යාගේ බෝධියකින් කරව මේ තරපින් මොකද ගන්න කියලා අදාළම ඇරුණාම තමන් කරනා දැනුමින් පැකර යන්න ගියාම හම් වෙන්නේ මොන තරම් ලෝකේ දිරුණක් තාපෙන් එකයි ඉතුරු තාපයෙන් 15 නම් ලබා ගන්න ධර්මයේ කරණම දන්තෝනේ කියලා අදාළ. මේ තාපේ කිච්චේ කටරෙන්න ඇන්නේ. තාපේ 15 කර කියන්නයි තමයි අද වෙනවා. අද මේ ධර්මදේශනාව වල බලාපොරොත්තු සමාජීය වඩාත් යහපත් දෙයක් කරන්නේ නැහැ. සමාජීය වඩාත් යහපත් කරගන්න බාහිර දායකයන්ට පුළුවන් කම උපාය තමයි. අත්දැකීම පකේතකේ පෞද්ගල නීතියෙන් විහාරක ඉන්ටර්නල් සදාචාර සම්බන්ධයි. ඒ නීතිය වන අපිට මේ නීති රටන මිනිස්සුන්ට. ප්‍රධාන දෙන්න තමයි කවුරුත් අපිට කරදර කරනවා නම් එල්ලාම ගන්න හරිය මේ නීතිය තියෙනවා. අපි මේ නීතිය පිළිගන්න නැති මිනිස්සුන්ට. දෙන්නේ කාටද කියලා සාමාන්‍ය නීතිය තින්පව් කියලා දෙකක් තිබෙනවා. ඒකට අනාගත මෙලෝ කරලෝ වශයෙන් විපාක තියෙනවා. ඒ අනුව අපි ඉක්මෙන්න ඕන අපි පවත බයසා පායට බයද. මේක මේ කටේ ජනප්‍රිය පවතින ධර්ම දේශනා අන්‍යයක් හැමදැන හැමෝම මේක කියන්න ගන්නවා. තොමනි තමයි ධර්මයේ තේරුම් අරගෙන සමාජයේ අනුහිමීම ඒ අම්මට බය කරී තාත්තට බය කරී රජයේ නිදි කරී බය නෙමෙයි. දුක යම් තැන දෙක හේතු යම් තැනද ඒ හේතු නැති කෙනෙක් ප්‍රතිපදාවක්. මෙන්න මේ තුන්වෙනි ක්‍රමය ප්‍රතිලිත කරන්නේ නැත්නම් බුදුන් වහන්සේ වදාළ මේ ක්‍රමය පැහැදිලි කරන්න තමයි අපි කාලය අරගෙන ධර්මවිචනාම් කරන්න. නම් බුදුන් වහන්සේ අපිට ඉස්සරහට විතර මේ මායමක් පතාලා තිනවා මායමක් පතාලා නම් මේදී දෙතේම නිදෙනවා. දෙවදත් අපාය යනවා කියලා කිව්වහම දෙවදත් කියන නොකල හැකි කියලා අදහස්. කාමී අපේ සමාන පරිලෝක ලක්ෂ්‍ය කියන අපි ඉල්ලගලව ගන්නවා. දෙවදත් කතා කරන්න කවුරුත් නැහැ මේ විපාකේ ජීවළම යා අපම වෙන්නේ. එහෙනම් අපි අද කතා කරන සූත්‍ර කීපයක් යන්නේ සූත්‍ර කීපයක එකතොත්ම අපිට තරක් කියන්නයි තමයි. අමුතනිකායේ කියනවා කර්ම සූත්‍ර කියලා හතක්. මේ හතෙන් බණ හතක් කියන්න පුළුවන්. නමුත් හතරේ කතා කරනවා නම් ඒ ජනක පත්තන්න උපයෝගී උපකල්ප කියන්නේ කර්ම විග්‍රහයක් මම අහන්නේ නෙමෙයි. හරි. තුනයි. එමනවත්. ආයි කර්ම විග්‍රහය කියන්නේ ඒක නේ මම අහන්නේ. පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම ආලිවත් බෙදලා ගත්තොත් කර්ම ජාති කියන්නේ. ඒ සංඛාර සංඛාරත් නේ මම අහන්නේ. හරි. මේ පාඩේ මොකක්ද කියන්නේ? සර්වකාරි විමානි පිටකයේ කම්මාන මයන් පයන් අභිඥාය සච්චිකත්තා වේ. කර්මජාතියද? හතරයි. මෙම කර්ම හතර මහණෙනි මම මගේ ස්වයං වූ ඥානයෙන් තාත්තාට දේශනා කරනවා. මම මේ බුදුහාමුදුරෙන් වදාරා. සර්වකාරි මානි පිටකයේ කම්මාන කර්මාලේ නම් හතරයි. මොකද මේ සයන් අභිඥාය සච්චිකත්තා කියන්නේ? ඔය අපට නැති දෙයක්. අපට පේනවා කරගන්නකොට පොලිසිය තරහයි. තරහයි නැත්නම් කියේලා. මෙලොව අපි අපේ යාළුවෝ දෙන්නට අසුමක් හරි ප්‍රාතිකාරියක් කරනකොට ප්‍රසාරණ මනාවක් වෙන්නේ. ඊළඟට පරිලෝක දිවෙන අපි අපිට පේනවා. අපි විශ්වාස කරනාට අපාය හරි නිලෝක හරි ධර්ම විපාක වෙනවා කියලා අපිට දෙන්නේ නැහැ නේද? අපි ඒක විශ්වාස කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දුක්පතේ නොව සැපවතේ නොව මනාපට ප්‍රේම කරනවා ප්‍රේමිතානි පච්චිකාර්තාවයෙන් සාක්ෂාත්කරගෙන අවබෝධ කරගත්තා පාරම් කරගත්තා මතක තියාගත්ත අනුගේ නැවෙන්නේ එහෙම කරලායි දේශනා කරන්නේ. ඒ නිසා මේ කර්ම පිළිවදව කතා කරීමේදී අද බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාස තියෙනවායි කියලා කියන්නේ මුසාවෝ කියලා කෙනෙක් සිටියක් විශ්වාස කරන එක නෙවෙයි. මෙන්න මේ සයන් අභිඥාය පච්චිකත්තා සයමු ඥානේ සාක්ෂාත්කරන දේශනා කරපෙන්නේ අපට ප්‍රපෙන්නේ අනාගත විපාක තියෙනවා. මෙලෝ සාපරෝ වාසේ. අන්න උන්වහන්සේ විපාක කරනවා නම් අපට පරලෝ වශයෙන් දුක් විපාක වලට යන්න තියෙන පාරාපි වහගන්නට මහන්සි. අද මේ හතර එක එක කතා කරනවා. අතිවිස්තරේ කම්මං කන්නං කන්න විපාකම්. හරි. පරිණ කර්ම ගාතියක් තියෙනවා. අදරේ පාපසයිතයි. ඔක අදරු කියන්නේ. පැහැදිලි කරන කරුණාවක් ඉස්සන්නේ. ඒක කන්න කියන්නේ කලු කියන එකක් කියනවා. එහෙම නෙමෙයි ඒක ගන්න ඕගොල්ලෝ පෙන්නනවා ගන්න. කන්නම් කන්න විපාකම්. අපසර කර්ම දුක් විපාක. කන්නම් කියන්නේ කලු නැත්තම් අපසරයි. අපසල කර්ම. ඒක විපාකය. විපාකයෙන් තමයි. දුක් විපාක. අකුසල කර්ම කර්ම වර්ගයක් තියෙනවා. අකුසල කර්ම ඒවා ඒ විපාකයක් දුක් විපාක. ඒ මොනවද කියලා හොයාගන්න ඕනේ ඉතාවට. ඒලා මේක උත්තරයක නිර්වචනයක් වෙනවා. සිතින් කයෙන් වචනයෙන් කරන දුක් කරන දේවා. මේ කන්න විපාක කන්න සම්මන් කියලා කියන්නේ සිත කය වචන තුන් දෙකම මූලිකව කරන්නා වූ දොස්ටි. තවකක් කියලා යනවා විග්‍රහ කරනවා මේ කන්න විපාක දෙන කර්ම මොනවාද කියලා පව්. සතුන් මැරීම, වරහන් කිරීම, සමේවර්ත හැසිරීම, බොරු කීම, මත්පැන් පානය. මත්පැන් පානය කිරීමත් එතකොට දුක්ඛ පාදයෙන් කර්මයක්. සමහර කියන්නේ අපි සබුනාතර වෙන පව කරන්නේ නැහැ. අපි පව ඔක්කොම කරන්න මොල් වෙන කාරණේ කරා. මේ තමයි පාරණයක් නැතුව යනවා. ඒක නියම විස්තර කරන්න මට කාලය ගන්න වෙලාවක් නැහැ. උරු අනන්ත සංහාරයදී පංච පාපේ එතකොට මෙලොව වශයෙන් පමණක් නෝ පරලොව වශයෙන් දුක්ඛ පාදයෙන් කර්ම. උදාහරණයක් වෙනවා කියන්නේ මෙරි සත්‍යය කියන විරාගයෙන් සත්‍යය තමයි මේ පාපම් වෙන්නේ මෙලොව වශයෙන් චුතව ගියා. එතකොට පස්සෝ යමෙක් කරලා සැප බලාපොරොත්තු වෙනවා නම් වෙන පුළුවන් දෙයක් බලෙන් පත්ත ගන්නවා වගේ ඉබංගු විහාර වෙනවා. මොකද පාන්සේ වදාරන්නේ මම කිව්වොත් මේක වෙනවා. ඒක විශ්වාස කරා. එහෙනම් පස්සෝ කරන කෙනෙකුට කවදාවත් මේ ලෝකේ සැප හදන්න හම්බ වෙන්නේ නැහැ. දුක් හරි කර ගන්නවා. අපි වගේ ඉන්නේ ඔය සමාජයේ දුක් චරිතයන් කරලා සල්ලි ඉක්මනින් හොයනා ඉන්නවා. සත්‍යපතිය කෝටිපති වෙනවා. හොයන අතරේ ඉන්නේ. මෙලොව වශයෙන් අවුරුදු පහකින් තියෙන කාලේ කාලේ කියන කාල මුටි කාල දෙවි කාල මිනා. පරමදෝෂයෙන් යන කාලයෙන් කියන්න ගන්නේ බුදුහාමුදුරුවෝ තමයි. අවිතක් කට යනකොට වදාරනවා. මවකරීම, පියාකරීම, රහතුත්කරීම, බුදුන් කෙරෙහි කළීම සහ සංඝ දේවයන් අයිති වෙන්නේ කන්න සම් සම්න විපාක. එහෙනම් ඒක අපිට උගන්වන්නේ එහෙනම් ඉගෙනගෙන කරපාරලා කියන්නේ මේ බණ ටිකේ මේ කහලා ඉගෙන ඒවා කරපාරලා කියන්නේ සම්පෞත් සමග මේ ආනන්දාරය අසල තරම නෑ කරපාරලා කියන්නේ දුක් විපාක කැමති නම් කරන්න දුක් විපාක කැමති නැත්නම් මේවා නම් ජීවත් වෙනකොට කරන්නේ නැපයි ඵලයේ ප්‍රසප්ති එහෙම පැහැදිලි කරමු ඒකම සමාජයේ පිළියම් තියෙනවානේ මේ වනමතු වල සාමකාමී ජනතාව නම් ඔබ පිළිගන්න කැමති. නමුත් අර සීතිය විශ්වාස කරන විශ්වාස විපාක විශ්වාස කරන කොටසක් නැද්ද මේ සමාජයේ? එනවනේ. තෝරට දුරකථන නෝනනේ. මේ උඩ ගන්නම දින වෙන කයි. උඩ බලන්න කියලා ගියාම ආපහු කුරුසලන්ට ගිරගෙනා මොනට එනවායි. ඒ නිසා වුන් මොකද කළේ? තමන්ම කරපු කර්මයන්ගෙන් තමන්ම විපතටපත් වුණා. උදාහරණ සිනිදු දැනෙන තාපකයෙන් ඉස්සහලා සුවාලලා ඒ දැනෙන්නේ කියන්නේ. දන්නු සමිත වපෙන් පොලිසියෙන් අල්ලන්නේ ඉස්සර නම් තාපකට පිටුණා. දෙල්ලට දාගෙන මෙයන්. මම පහුගිය දවසක රුපියල් 1000 රුපියල් ප්‍රතිශතයක් දෙච්චා පාර්තාව. අනේ කේත. තමන් කරනත් දෙන්නියක් හම් වෙලා සුවසම ජීවිතයකට ප්‍රම් දෙන්න දින සමග දවල් දෙනාම් ප්‍රාර්ථනා කළා. ඔහුගේ ඉලක්කයට පත්වෙන්නේ. දැන් හොඳට කරවත් ඇති. පරිණාමයේ පන්දනගාරි කියන්නේ තමයි තම මෙලක රෙන්දු දස්නවා තනිකර උත්තරලේ කියලා. ඔවුන් පිටාගේ දැකලා ගන්න නමුත් කරන්නේ වැරදි වැඩ හම්බ වෙන්නේ. අර සම්බන්ධයන් සම්බන්ධයෙන් ඉන්න මං ගාතනේ කළා. බවදා වේද දෙන්න බලීදී කාර්ය කොටල කාලය කියපොද ඇති. කරපු දෙයක් නෑනේ. ඒ මේවා කරලා ගැලවෙන්න ඉන්නවා නම් දැකලා ගන්න ඉන්නවා නම් අන්න මොඩියෝ මේවා කළා. ඔවුන් රැරටමයි වලේ. අපි ඉන්නේ දවස් වලින් අවුල් කරනවා මොඩියෝකින් අපි ඉගෙන ගන්න ඕන මොඩකම් දිනෙම ජීවම තවර තරම් එක ලොකට මතක් වෙනවා එහෙම දුරදිග නබලා කරප මොඩකම් නිසා දුක් විපාක වලට තමන්ව බර දෙන්නේ හරි දැන් ඔය අනාතවය කෞවිදාව මම අංගිරතිනා දෙක අදන්තුස්ත්‍රේ පදතුමා කියන එක කියලා තියෙනවද? නැත්නම් කියන්නේ ධර්මේතන හය මහා වර්ණගෙන ඉන්නවා මම දැතම මතකද දෙන්නේ. මතකද? නැත්නම් මේ රජා කියන කෙනා ඇතුලේ කොහොමද කියලා? අපි කතා කරමු ඒක තේරුම් ගන්න ඕනද? මොකටද මේ නීති හැදෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනද? ලෝකේ කවෙන් ඉදිරියට යනකොට මේ සංජාත අත්හැරලා දුන්නා. සංජාත හැරෙනවා. නෑ ඒ ඇයි භුක්ති විඳ වෙනම කොටස් කරලා දුන්නා. මේ මැලි සම්පතක්ද? දැන් ආත්මාර්ථ සමයේදී තමයික පිටු කරලා අනිත් කියලා මන්ත්‍රණය කළා. අනිත් ඇයි වටේ මර සම්ප්‍රදාය කළා. ඒ ඇයි මොන අල්ලා අවවාද කළා. පළවෙනිමත් දෙවෙනිමත් තුන්වෙනිමත් අවවාද කළා. මේ වැඩේ කරන්න එපා. ඒ තාම කන්නේ නැති නයි තමයි කොට කොට කියනවා. අහන්නේ તો තවද කස්තරම් කරන්න නැත්තා. ඉතින් මේ පිටක తీරණය කළා. අපි අපෙන් මේ කොටස් පත්තවා දෙන්නේ. මේ වැරදි කරන අය බලන් දින සදා අජාය කරන්න ඕනේ. මහා සම්මත කියන වැඩිකම ඇතුණයි කියලා කියන ඔන්න ඔය විදිහට සාමකාමී සහෝදරයෙක් එරෙහි වෙන මිනිසාට දඬුවම් කිරීම සඳහායි උමාදී. අපේ රට බෞද්ධ නම් පාලකය බෞද්ධ නම් අදත් පාලකයා කරන්න ඕන මොකක්ද? අහිංසක පුරවැසියන්ට රළ දෙන අය පාරදී කරන් උත්සාහ කරන දඬුවම් ප්‍රයත්න කරනවා. ඉදිරියට කෙකේ මායෙන්න ඕන. ඔතන ඒකේ ප්‍රතිජා හැකියන්නේ. බුදුහාම ප්‍රතිගන්න කියයි, කර්මඥාන ප්‍රතිගන්න කියන ඕ නීතියෙන් යම් මට්ටමකට උන් දඬුවම් දී පාලනය කරන්න ඕන. මේ අතේ එල්ලා නැදීමන් සාමකාමී සමාජයේ යහපත සඳහා තවත් සමාජ අපරාධයක් වැළැක්වීම සඳහා කරන දඬුවම් අපනයි. වෙනස් කරතුමාණෝ අලුගෝස්වාටෝ ජනාධිපති බණ්ඩාරෝ සදින පාපයක් නෑ. මොකද ඒක පෙන්වන්නේ අපි ඉතින් මොකද යන්නේ සුද්ධලේක තාක්ෂිලා එල්ල ආරම්භියා මේ බරු තාක්ෂිය අසුතාම නිලා මේ විරදවන් කරයි කියලා. ඔබ මේකට තාක්ෂි දුන්නයි කියන තරහින් ඉන්නවා. දැන් විරදයෙන් නිදහස්ලා සෝම කරගන්නේ අර තුන්ගෙනාන මරණ. දැන් තුන්දෙනෙක් මරෙන්න එයා යෝනිකට කරන්න ඕනේ නෑ අධ්‍යානය කරන්න ඕනේ. බලනවා. හැබැයි මෙතන දැනගන්න ඕන කාරණා. පාලකයා යනු සංවේදී ද්වේෂයෙන් බය අතමෝනේ අගතියේ නොයාලු වින්දෝනේ. අපිට තේරුම් ලැබෙද වෙලා නැහැ. ඔන්නංග සාවක් කියන්න. එක තනි කෙනෙකුට හම්බ වෙනවා රෝමන් කාන්තාවක්. එයාලා විවාහ කරගන්න බින්ද කරගන්න හිතෙනවා. ඔයාලා කල්පනා කරන්න සම්සාරක. කියන්නේ අර තනි ඉන්නවා. දැන් තනියම ඉන්නේ තමයි මේ අය කරගන්න තියෙන ලොකුම කාරණා. කොටකෙන් ඝාතන ඝාතය වගේ කාන්ත අහිංසු ඝාතාවන් උපතරම් ඝාතන වෙයි එන්නේ නැහැ අම්මේ බලවන්න ඓතිහාසික වශයෙන් වෙච්ච වරකට මේ ඉල්ලුම් ප්‍රසාවලම් කරා තවදුරටත් සමාන නම් මොන හේතුවක් ගන්නෑ ඉවරවි කරන්නත් මෙයක් ප්‍රකාශ ප්‍රයුක්තියේ මෙන්න මේ විදිහට සාමයේ විතරද සාම්ප්‍රදායික ජනතාවගේ නීතිවල සර්වඥාන්තනදී වෙලාවෙදීම සභා නීතිය ප්‍රාප්ත කිරීම උපක්‍රමයක් තමයි මට මතක නෑ විතරයිතුමා ඉන්නවා මොකදයිතුමා ඉන්නවා රුබෙන්යිතුමා ඉන්නවා ආදාජවයිතුමා ඉන්නවා මුතුමාමතු අම්බෙන්ද ප්‍රතිරෝධ කරක් ඉන්නවා ඒකත් මතක නෑ කියලා කියන දැන මොකදවත් නැහැ විලක් දුරයන්ව සාමජනේ කියන්නේ කෙනෙක් තමයි තමයි මාගේ නම අම්බුජාන් තමයි ඒක තමයි තියෙන්නේ වරද කරුවන් දෙවියන් එල්ලා මරන්න අනිදා යෝනිදා නම් මරණ විපාකය තමයි සිවයි කියලා හිතනවා. මේ සේවා රජාජ්‍ය පාලනයයි කියලා අපටයි කියලා දීවි වරකම ඒක එපාතුමගේ පොරක් වෙන්නන්නේ නැහැ. ඒක රාජ්‍ය පාලකයා පාලනය කරද්දී දැන් මොකද? ඒක විදිහේ මේ හත්තුත් තමයි. රාමරිකේ දිහාපතුත් තමයි. සාමකාමී කෞරවයක් කරනතාවේ යහපතුත් තමයි. එහෙනම් ඒකත් එක දඬුවමේ අවසන් නම්යක් විතරයි. හැබැයි දම් දෙන්නේ බය නැහැ. මොලේ කඩ දෙන්නවල තමන්ගේ විරුද්ධ ආර්යයන් ඝාතනයේදී යොදාගන්නේ නම් ඒක සංඥාවක්. අපි මේ කතා කරන්නේ කන්නන් කන්නේ පාපයන් දැක්ක පිළිබඳව. ඒක විපාක විපාක ප්‍රකරණ ආයතනීයෝ. අනිත්‍යයේ නීති විපාක කරනවා නම් කර්මඥාමයේ පංච පාප එහෙම නැත්නම් අනන්තය අකුසල කර්මයන් ජීවිතේට අයින් කරගන්නවා. මම ඔබට උදාහරණයක් දෙන්නම් අපිට මතක් කරගන්න. මුන්නම් ඉවතේ පතන ආපස්ති බය සූත්‍රේ යහන රහිතුනේ යමකට මරණ දඬුවම් අරන් යන වෙලාවට කියලා ගන්නේ. අර මන්දමන්ද නැහැ. කියලා නැත්නම් ආයෙත් ඒක කියන්නේ. ධනපතේ තියෙන අපට පාඩකක් ගන්න දෙන උදාහරණ. පිටරේ කරලා ගන්නවා. නැත්නම් බරපතල වර්ධනය කරපොත්. කාඩි පුරුෂයෙක් නම් වෙනවා. කයිතුමා මොකද කරන්නේ? ඔහු මරණින් ළඟට ලක් කරලා වරදෝණිය කරා ගෙන්නවා. දිනයන්ට අදවා ගම් බලනවල සත්ත්වයන් දාවත් දැන් නැහැ. පරපරකන් ආරයන මේ සම්මිත කරවලා. බලන්නේ සුවනවා. ඔහු මැරේ මතකල වරදතුමත්. බලකෝ කියලා දෙනවා අපට මේ වරද නිසා ඔහු මරණ. ඒ අහන හැමදෙනාම හිතට ගන්නවා ඒ කියලා බුදුහාමුදුරුවෝ මම නම් කවදාවත් මේ වරද කරන්නේ නැහැ. ඇයි? මට මේ පාරියන් දෙන්න. ඒ කතාවෙන් ගන්නේ අදදී වැරදි කරලා දඬුවම් ලැබුණා ඒ තුන්ලක් කරන්නේ නිය බලන්න. ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න මම නම් කවදාවත් මේව කරන්නේ මටත් ඔය ගල්තම තමයි වැටෙන්නේ කියලා. ඒකයි ඉතින් උගන්න පාඩම. ආපස්සිතයි කියන්නේ ආපස්සිත කියන්නේ වැරදි කරනවා. වැරදි කිරීම වල සිදු වෙන බය අරකෙන් පෙන්නනවා. ඒ එතනම පෙන්නනවා නේද එහෙනම් මිනී නර්ම දැක්කහම මම මේ වරද කරන්නේ නැහැ කියලා කිව්වයි කියලා. අදත් අපිට පුළුවන් නම් අතක් පිළිවෙල කරනවා. එහෙම ඉතයි නේ. අන්න ඒකයි සාමරියක් පාරයේදී උපක්‍රමයක් වත් මිනිහකම් පාරයේදී උපක්‍රමයක් වත් මෙතපත් වේ යුතුයි කියලා. අවිස්සාවාදයේ යන ධර්මදේශනා කරන අපේ මනස. මට මතකයි සිත්තර රජාද්ද කියන්නේ ආයුර්වේද සම්පතියරද සාංශකරණ සම්පතියරද කියලා නාකතේ. එතකොට මම කියනවා ඔබ කියලා ඔය ඉස්සයි අපි එකපස් මරන්න කියලා කියන්නේ කොහොතාව කරන්නේ නැහැ කියලා. අර ගරුවන් කිව් වෙච්ච අසාධාරණ කන්තිකක් වෙනවා. අත්‍රිසේ කම්මං සුඛං සුඛේ පාප. මොකද කියන්නේ? තවත් කර්මජාතියක් තියෙනවා සුදුයි. විපාකයක් සුදුයි. නිකන් ඔයගොල්ලෝ කියන්නේ මොකද කියන්නේ කියන්නේ? කර්මයක් යහපත් විපාකයක් සුඛ සම්මන් කියලා කියන්නේ. අපි කතා කරමු කාම මොකටද වෙන තාත්තා මොකටද වෙන සහෝදරයන් මොකටද කරන්නේ අවකටේ යහපත් සේවය සමාජ සේවය ආරම්භානේ කරගන්න. දෙකක් කුත්තු කරන දින නම් ආදී කොට ආත්මලාභයේ මොකටද නැතුව කරන්නව පරාර්ථකාමී සේවා. ඒනා පුණ්‍ය කර්ම කියලා නේ. කර්ම වර්ගයක් තියෙනවා. මෙලොව අපේකට සසංතාවක් සම්බේ යම් යම් සතාන් වෙනවා. පරලොව වශයෙන් විපාක අපට දෙන්නේ නැදුන් මහන්සිය ආරමහවල් දෙවියන්ට වගේ සැප විපාකයි හම්බ වෙන්නේ. එහෙනම් ඒවනම් කළාට කමන්නේ කියන දැනට එන්න වෙනවා. ඊළඟට අනිත් කොටස. අපි කියන්නේ කම්මං කන්න දුක්ඛං කන්න දුක්ඛ විපාක. තව කර්ම වර්ගයක් තියෙනවා. කළු කර්ම සුදු කර්ම. කළු සුදුයි කළු සුදු විපාක දෙකම. ඒක කොහොමද ඇති? අපි කියන්නේ කම්මං කන්න දුක්ඛං කන්න දුක්ඛ විපාක. සංකර්මාර්ථය ඇතිවෙන අය අපි මේ ක්‍රෝණි අනුකීර්ති දෙකම අපි අන්තරයන් අමලතාවක් කරන්නේ සම්මතයක් නේ කියන්නේ. එහෙනම් අපෝ ද්‍රව්‍යයක තමයි මම කියන්නට. යාපහමයි සුභයදෙල්ල මගේ හොටෙල් හොටෙල් සංස්කෘතිය ඉස්සරහින් කතා කරලා මකෝල් මඩෝ දෙතර හදන කාර්යගෝණය හදන්න. එළිය හදන්න ඉගෙන ගන්න මගේ තරබලයි. සුභයදෙල්ල මහලදී වාඩි වෙනවා. දරුවෝ වාඩි කරනවා තාත්තා වාඩි කරනවා. එන්නේ තමයි ඉඳලා ඉවත් කරලා. සුභයදෙල්ල ලයින් කරලා නැහැදෙමු. පස්ස මතවලින් සංඝහතේ ඉස්තරම මෙදලා දෙන්නේ සුදු නම්. ඊට පස්සේ තාන්තාව. ඊට පස්සේ තමයි වැඩි විදිය විධාන පන්ති. එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයි තුනේ. එහෙම තමයි නේ. ඒකට අපේ අතුරු දෙකක් තිබුණා. දෙවියන් සත්‍යයෙන් හේලීපත් කියන ඥානය. නේද? පුංචි ධර්මයන්ට පළවෙනි තැන සහ සාංශාවන්ට පළවෙනි තැන දීලා තමයි මේ පවිත්‍ක්ති ඇති අය තමන්ගේ ආහාර වේලට දීලා මුක්ති විදියට දැන් අපි අනන්ත බාහිර සංගම් වල ඉන්න කාරණා දෙකයි අනිවාර්යයෙන් සාංගරලා පෙන්වද දෙකට වාඩි වෙනකොට හතර දෙනා ඉතන දෙන්නයි අර දෙන්නක දුවක පිළිමි කොහෙද ඉන්නේ දැන් කැමරා බලලා විකහඳ ටිකක් ගන්න කැමරකම මේ දෙන්නේ ඒක සීලාචාරය කියන්න පුළුවන් නේ මගුල් දෙකට විච්ච සීලාචාරයවත් පින්කම් දෙකට බැන්නේ නැහැ පසපොස්න සම්මයන් යකලා කියනවා කොහොමද යමෙක් කියනවා නම් යමක් පූජා කරන්න ඒ සියල්ල පිළිකරවතේ සාරා පූජා කරනවා තමන් දන්නේ ඒක හොඳයි අර දැක්කද ශ්‍රීක මාත්‍යේ මේ වගේ වරස්ම කරන අයත් ඉන්නකොට එතකොට දැන් ඒක සම්පූර්ණ සම්බන්ධ නේද පෞතම් කාලේ සංකේතයකට නේද එතනින් අන්න බුහාමෝ විශ්වාස කරනවා කියන්නේ මේවට බදවම කියනවා කියලා බුහාමෝ වදාගලා වෙනසක් කරන්නේ නැපයි එතන ඉන්න කියන්නේ එකක් කියලා ගියා ඉදිරියට කියන්නවා ඉස්ලාම් කියලා යන්නේ ඉදිරි කාර්යමක් අවශ්‍යයි මේ කන්න කම්මන් කන්න සුඛ කම්මන් සුඛ කම්මන් සුඛ විපාකල් කියන මේ තුනම මම දානවා එක පැත්තකට මොන සමාජයේද මේවා සිද්ධේ පිටිකරෙන්නේ පෞද්ගලෙන්නේ පිටවුල එකට කරන්නේ මොන සමාජය සුතජන සමාජය එහෙම නේද පිළිවෙලයි මට බොරු උත්තරයක තමයි සුතජන සමාජය මේ සියල්ල කෙරෙනවා වෙනුත් කෙරෙනවා අවුරුදු වෙනවා පිටවුරු වෙනවා ඒ වගේ සම්පෙන්න වෙනවාද මෙලව සහ පරලෝ වශයෙන් සැප හෝ දුක් සාරම් වෙනවා අතරින් එකට යනවා අත්‍යකේ කම්මං අකන්නං අසුතං අකන්නං අසුක්ක විපාකං කම්මක්ඛයා සංවත්තති අනිත් තවත් කර්ම ධාර්මයක් තියෙනවා කලොත් නෑ සුදුත් නෑ කලොත්පාතත් නෑ සුදුරිපාතත් නෑ කර්ම දැක්වීම පිළිබඳ නොව කර්ම ශේරීම පිළිබඳ ඒකේ කොට අර්ථකථනයේ මරණ ප්‍රකටින ලක්ෂණ කරනවා මෙන්න මේක තමයි ලේසක් මොකද්ද මේ කලු නැති සුදුස් නැති කලු විපාකක් නැති සුදු විපාකක් නැති කර්ම ශේරීම පවතින කිසි පවතින කර්මයේ ගැටලයක් තියෙනවා අපි මේක පොතනම වශයෙන් අම්තරා වෙන දැක්කේ නැති චිත්තසංකල්ප ගැන අඳුනනවාද? චිත්තසංකල්ප ගැන අඳුනනවාද? චිත්තයෙන් කියන්නේ. ඉන්දියාවේ තියෙනවද ඩයිට් එක? 52ක් තියෙනවා අපි ධර්මයේ. දෙදුව හොඳ සහ නරක සහ අප්‍රිය වශයෙන්. සාධනයි 14යි 15යි. අපකට 14යි 15යි දුක. ආ මොකක්ද එළිය කියන්නේ කේතේරම? එළිය මොනවද කියන්නේ මම අහන්නේ. අපි හඳුන්වන්නේ තමන් යටක ඉන්න ප්‍රයෝග පිළිස මේ වැඩි යොදා තමම වැඩි යෙදෙන කෙනෙක්. මට කියනක මේ සතිපට්ඨානේ වල්නවා. ඒකට මොකද දැන් එතන සති? අර ඉතින් මොකද්ද සිය දුනාද සිය තියෙන්නේ? කරන ප්‍රියාව වගේ. ඒ කියන්නේ අපි කියමු පාදමණින් ඉස්සරහට යනවා රත්නම් භාවනාවේ කියලා දැන් සිය මොකටද? අපි යන් කරේ උත්තරනි කණි තත්ත්ව ඉස්තර ලගනි කරන ඉස්සත් උත්තර දින නැහැ. ඒකවල සියෙන් කරනවා නේ. හරිද? හරි. ඉතින් දැන් අර්ථය ගන්න තියෙන්නේ. එතකොට දැන් බැලිලාවත් ඔය අපේ ඕගොල්ලෝ දෝතරෝ නැත්නම් අපේ සහෝදරතාවෝ මේ ලයින් එක ආරම්භ කරනවා කොහොමද කියලා කියනවා නේද? ඒ වගේම තමයි කියනවා ඔය දවසේ ඉන්න කටයුතු කරගෙන ශරීර සෝත අවියායම් යන මේ මානසික එතකොට ඒගොල්ලෝ කාටද left side කියලා හරියට තියෙන්නේ නැහැ. නැත්නම් ඒ තැනට දෙන්නේ නැත්නම් වරදින්නේ නැහැ. වර්ණතරේ ඉස්සරහ යන ලකුණ දෙස්සරයි. මන්දේ නපාරක්. එතන 50 කේතෝන ඒවල නිකන් හඳුනිය යන්නේ. ඒකද? අඩිය දිනකොට දෙන්න දෙය දිනන සත්කර්තා නම් වීද නම් පොරොන්දුරෙන් මහත්තු වන්දර සත්කර්තා නියම කොටයි. කොහේ මම ඔය අරද කතා කරන්නේ තේරෙන්න තරම් ඉස්මත් එකක් ඕල්කන් තරියම් කොහොමද අපි පස්සාන වලද නම් මොකද මේකේ තරමේ තව තීරණය වෙන්න හම්බ වෙන්නේ නැහැ කොතෙන්ද සතිය තියෙන්න ඕනේ කියන එක අපිට විග්‍රහ කරන්න යා සතිය නිකන් ආලෝකයක් වගේ ආලෝකයට අඳුර කියන දේවල් ප්‍රේමාත නොපෙනෙනවා පේනවනේ දැන් සාමාන්‍ය අපි කියනකෝ ගෙදර මුල්ලක් තියෙනවා අපරු දැන් ලැබෙන්නේ දෙන්නේ නැහැ. තවත් අවුමේ දිනේ ඇතුළත නම් ඇතුළත අපේ සියලු සියුම් අපරු දැන් තියෙනවා නේ. සත්‍ය කියන ගයිඩ් එකේක තමයි තේරෙන්නේ. සමාන් කරන වෙලේ හරිද වැරදිද හරි නම් කරන්න වැරදි නම් නොකරන්න තේරෙන්නේ. තවත් විස්තර දැනගන්න. තවත් විස්තර දැනගන්න. එතකොට පුතල් දැන කුරුකලේ ගාව මුද්‍රජාන මහන්සේ කියන සත්‍ය කියන්න පුළුවන්. මේක බලන්න මේ ප්‍රොජෙක්ට් හංගලා වදන මාගලා කියනවා වගේ පොතක් පතුම් කියන විදිහට නැත්තම් කොරගම් ප්‍රමාද බයි රිපයර් හැල් හැංගුවා නම් ඒක ගන්න දෙය තියෙනවා. ඔරුවේ කියලා බයි ලමාරය ඕනිනම් ඔය එන ചാටි කියන්නේ ගොරු දෙක කියනවා. රුපයින්නට බයි සමහර කට්ටිය විභාරම ඒවට හංගලා දෙනවා කල් විතරක් තරම් බදේ. ඒක දෙන්න ගන්න හදි කිව්වොත් නැත්තම් පුළුවන් ඒ අය ඔයා යන්න. ඒකට නෙවෙයි නේ සතිය කියලා. එහෙම සතිය ජීවත් වෙන්න අවශ්‍යයි. හරිද? එදිනෙදා ජීවත් වෙන්නට තමන් කියපු දේවල් කියන තැන මතකයි. ඒ වගේම ඔක්කොම ටිකක් තවම වෙනවා නම් මතකයක් තියෙන්න වෙනවා නේද? එතන මේකත් දිවිනේ සතිය කියලා කියනවා. අපි බලමු. සත්‍ය ගෝවිපාක්ෂික ධර්ම ගන්නාම සතර සතිපට්ඨානයේ හතරයි. සති ඉන්ද්‍රිය එකයි පහයි. සති සම්පජ්ජං එකයි හයයි. සති බලය එකයි හතයි. සම්මා සති එකයි හතයි. එතකොට ඒ සතිය කියනවා කියනවාද ඔයගොල්ලෝ කියපේක? හරි යනකොට එනකොට තමයි තමන් කියපුවා තියෙනවානේ. ඔය කියන සති. නැහනේ. එහෙනම් අපි හදපු එකක් නේ සතිය කියලා කියනවා. ඒ බුදුහාමුදුරු වදාළ සතිය නෙමෙයි. තමයි අපට අපේ ජීවිතය ගැන කතා කරනකොට අපි වෙන් කර ගන්න පුළුවන් නම් අපට මොකක්ද අපේ ජීවිතය? එක මොහොතක්. ජීවිතය අවශ්‍ය කියලා කතා කරද්දී අපිට එක මොහොතක් වෙන් කර ගන්න පුළුවන් නම් මේ මොහොතක ඉපදීම නැතිවෙන්න මොකක්ද කියන්නේ? මම කියලා දෙයක් කියනවා මං කියලා දෙයක් තියෙනවා නැත්තම් කියනවා. පංචස්කන්ධයේ ඉපදීම නැති දවිමාරය. සත්‍ය ධර්මදේශනා විද්‍යාඥයන් මතක් කරගන්නොත් එහෙම සුත්‍ත්‍යඥයාගේ දැක්ම කියනවා මම මගේ මගේ ආත්මය කියලා. කර්ණේ ගත්තාම ඒකල කියනවා නිත්‍යයි සුඛයි ආත්මයි. දැන් මේ මම පිළිබඳවත් මට තේරෙන දුක්ඛ කියලා කියන එක අපි හරි. මේ මම ආකාර දෙකක්. ඇත්තටම එකමක් ඉන්නවා. එකක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. මේ ශරීරයෙන් හැදිච්ච Taman දුක් ගන්න සාධකෙ මොකද්ද? මව පදවේ, පිය පදවේ, දානාන්තරයක් සහිත පුද්ගලයේ ඉන්නවා. ඒ මම නැහැ කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝගේ බණ කියන්නේ. කවුද කියන්නේ? අපි රටේ වරද්දගත්ත දැනක් වෙ දෙන්නන් වාස් පරිදි පාද. තම ඊයේ සාගරයේ කියන්නේ දැන් කරුණාකර. ජීවිතේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා යන දෙකේ හැපෙනීම තියෙනවා. ධර්මයේ බුදුරජාණන් වහන්සේලා දරන්නේ කවුරු මම කියලා. රූපේ මම රූපේ රූපේ ප්‍රයත මාතු රූපේ ඇත. වේදනාව මම වේදනාවේ වේදනාව තුළ මායත මාතු වේදනාව ඇත. සංඥාව මම සංඥාවේ සංඥාව තුළ මායත මාතු සංඥාව ඇත. සංකාරය මම සංකාරයේ සංකාරය තුළ මායත මාතු සංකාරය ඇත. එතකොට එකක විෂය ආකාරව මේ රූප වේදනා සංඥා සංකාර කියන චෛත්‍යයන් කෙරෙහි අල්ල ගන්නවා නම් මම මගේ මාතුද වේදනා සංඥා සංකාර විඥාන චෛත්‍ය කියන රූප කියන්නේ චෛත්‍ය කියලා මම කියලා දුන්නා නේද? ශරීර නෙවෙයි කියලා රූපය කියන්නේ සැරහම් වෙන රූප ආරම්භය. ඒයි පතරේ. සත්‍ය ආරම්භය. ඒයි සම්බරේ. ඒක විදිහ එක තමයි වේදනාව. වේදනාය නිදි රූපයව සත්‍යයි. ඒමයි සෝඥයි කියලා බුදුහාමුදුරුවෝ වදාරන්නේ මුලාවක් කියලා කියන්නේ. එතකොට මේ මම තියෙන්නේ ශරීරෙදි පංචස්කන්ධයෙන් පංචස්කන්ධය. පංචස්කන්ධයෙන් පංචස්කන්ධයක සාමතන ජනගුත්කලයා හැම විටම ඒකම් මම ඒතෝ හමන්නේ ඒතෝ මේ අත්තා කියන මූලයේ ඉන්නවායි. ධර්මුණයි මම එයයි මගේ ඒ මගේ ආත්මය. මගේ ආත්මයේ ජීවිතේ නේද? ප්‍රේතය ආවට ප්‍රේතයයි මම ඒකයි මගේ ඒකයි මගේ ආත්මය. බය ආවට බයයි මම ඒයි මගේ ඒයි මගේ ආත්මය. දුක ආවට දුකයි මම ඒයි මගේ ඒයි මගේ ආත්මය. මේ මම මගේ ආත්මයන්නේ මොකක් කරන්නේ තම ධර්මය. අරමුණ හැටි යන්න දුන්නා නම් ඒක වෙනවද? නැහැ. අරමුණ නවත්පත් අල්ලගන්න බාර ගන්න. එතකොට මොකද වෙන්නේ? නිත්‍ය උනා. නිත්‍ය ලක්ෂකයන්තුකනා. නිත්‍යක ආත්ම කියන වචන තුන තමයි මම මගේ ආත්මය කියලා කියන්නේ. යම් අරමුණක් යමේ මම මගේ ආත්මය වශයෙන් දකින්න නම් එතන සත්‍යය තියෙනවද? ඒක මොකද්ද? පන්සල් අවශ්‍ය කරලා අපි ඉන්නයි. එහෙනම් සත්‍යය රැඳෙන්න ඉස්සත් පහේ පහට මම බවට නෙමෙයි මගේ බවට නෙමෙයි මගේ ආත්මේ බවට නෙමෙයි මේ ධර්මම මේතෝ සමස්තින් නමේතෝ වත්තා ඒ මම නෙවෙයි ඒ මගේ නෙවෙයි ඒ මගේ ආත්මේ නෙවෙයි එහෙනම් කේතයයි දොඩ කියලා මම මේ කියන්නේ නෑ මම හැදුනේකමද අල්ලගෙන නැත්නම් පුතිකාරය නම් මේක මම මේක මගේ නිකා ආත්මගේ ආත්මේ කියලා ගණන් කර කර ඉඳලා ඉන්නවා එකක්වත් නෑ නමුත් අපි බාර ගත්තනම් මේක නිත්‍ය සුඛ ආත්ම නම් මගේ ආත්මේ යමකට නිත්‍ය සත්‍ය ආත්මයේ නම් යමක මමගේ මගේ ආත්මයේ සිටේ නම් එතන සත්‍යයක් එතන ගැලේ සත්‍යයක් එතන තියෙන්නේ සම්මා සත්‍ය නෙමෙයි මම බවට කියන මිත්‍යාසත්‍ය එනම් වැඩෙන්න ඕනේ මම නොවන බවට මගේ නොවන බවට මගේ ආත්මයේ නොවන බවට වැඩෙන වැඩෙනකට තමයි සතිපට්ඨානයේ වැඩනවා කියලා කියන්නේ ක්‍රමයෙන් වැඩෙන්න ඕන සතිය ස්කන්ධ පංචකයෙන් පංචකයට මේ ආලෝකයෙන් අපට පේන්න වෙනවා ඊළඟ ආරම්භණය මම වගේ පොඩ බාර ගන්නවද බාර ගන්න නැතුව නැති වෙනවා බාර ගත්තොත් නැති වෙන්නේ නිත්‍ය එක නිත්‍ය වුණත් ඒක නැති වෙනවා තව බාර ගත්තොත් නැත්නම් නැති වෙනවා ඒකල කියනවා අනිත්‍යවත් ධර්මය තව සත්‍ය සංසාරයන් කාදී කියලා කියන්නේ කෘත්‍යම්ම සංස්කාරයක් අපිට අල්ලගන්න බැහැ. අල්ලගත්තොත් ඒකෙන් මම හැදෙනවා සතරේ වැටෙනවා. ඒක කර්මක්ඛයා සංස්කප්පද නෙමෙයි. කර්ම රැස්කේන පිළිපාවෙනවා. ඒක අදිනේ පිළිපාවෙනවා. ඒක මුල් තමතුනට වැඩෙනවා. කර්ම සංස්කප්පක සංස්කප්පක. දෙක්කතරන්නේ කන්න හතරන්න නසුක. කරුණ නෑ සුදුත් නෑ. කරුණාකර්ෂණ විපාකක් නෑ. තව ඒක කර්මක්ඛේ කියලා. කර්මක්ෂේත වීම පිණිස නම් අනුසේ හේතු ඉතුරු නොකර අටකර ස්කන්ධ පහ ඉතිරි නැතුව නැතේ. ඒ නැතෙන්නේ මොනෙහිද ගන්නවා? ආහාරමන මම වාසේ කරතා මිතර ගොච්ඡන්දනේ මම බව ඇති නිකම්. දැන් පිළිදී දෙයක් කරන මොකද? අදිර සුත්තක්තා දේරුම් ගන්න බර පොවන්නේ අල්ලගන්නේ. යමං අල්ලගත්තොත් අපි මෙතන ඉන්නවද ප්‍රතික්‍රියාවක් කරනවා. බැන්නොත් ගැහුවත් යටින් පරිලා රහස. ඒ බාරගත් දෙකේ වරද. ඉතින් අපි බොහෝ කාලයක් අතර පුරුදු කරගත්ත නිසා බැන්නොත් පරිින්න ගැහුවත් ගන්න බෑගොත් පා ගන්න එක නිසා කියන්නේ මේ ආන්තරය අපට කියනු. සතිය තමයි ඒක බලපත් වෙනවා සතිය යටපත් එකින් මේ බොහෝ කාල වැඩි කරගත්තා වූ විද්‍යාපතිය වෙනකොට දැන් මම මගේ මගේ ආත්මය බවට නොතව වෙනකොට නොතවෙනකොට අටගත්තු දෙයක් නැත්නම් අල්ලගත්තේ නැත්නම් නැති වෙනවා කියලා මම කියන්නේ අල්ලගත්තේ නැති වෙන්නේ අල්ලගත්තු හේතු විතර රාමකේ සෙතුල රාමකේ අල්ලගත්තේ නැත්නම් හේතුනවා කර්ම හේතුනවා මේ නැති වෙනවා මුද්‍ර ජාන සංස්කප්පේ සංතරානි ඥාන සත්‍යය එහෙනම් මොනවද විශ්වාස කරන්නේ? පුණ්‍ය අරිසංකාරය අල්ලගත්ත එකට මම මගේ ආත්මය තුලින්ෝ සියලුම සමස්ත ලෝකේ කර්ම කරනවා. අපුණ්‍ය අරිසංකාරය අල්ලගත්ත සමස්ත ලෝකේ සාපායේ කර්ම රැස් කරනවා. අනිත්‍ය අරිසංකාර අල්ලගත්තොත් සූපී අරුදී ඥානවල කර්ම රැස් කරලයි පාද වෙනවා. කොහොම අල්ලගත්තත් මොකද වෙන්නේ? සතරේ පෙන්දෙන්නේ නේද වෙන්නේ? අර නරකයක කියලා හොඳේ කාරණා ගන්න හොඳේ තරම හොඳේකක් කියලා අල්ල ගන්නවා. අල්ල ගැනීමේ මුලාව කියලා දෙන්නේ නැති නේ. සුසම්පදාර්මනික උපාදා පරිමිත සම්සංක වූ වික්ෂේ ජී සාමි අනුපාදා අපරිමිත සම්පන්නයි. මානි අල්ලා ගැනීමෙන් තවුල. අල්ලා නොගැනීමෙන් නැතර ලැබෙනවා. අල්ලා ගන්නව නම් එතන සත්‍ය තියෙනවද? එතන භාවනාවක් කරILLන් තියෙනවද? සම්ම අපිට එනවා එක එක ධර්මයන් අරමුණු වෙනවා. කොතනද අමතකද මොකද කරපද? මේවා පිළිබඳ අපිට තියෙනවනේ යම් කිසි අර්ථයක්. විමර්ශනයක් කරගෙන අපි ඒ ධර්ම ඕනෑම ධර්මයක් අල්ලගත්තොත් හිතාගාල විපාකය. අපි කියව පාපකලිය අල්ලගත්තොත් කර්මීය විදිහට මොකදේ අල්ලගත්තොත් මේ විදිහට ඥානය අල්ලගත්තොත් එන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට පෙර සිටි අය අපතේ ඇතරි අපුණ්‍ය කර්මයේ ඇතරි ඒකට අල්ලගත්තේ ආනිත්‍යයන් සංකාර අල්ලගත්ත නිසා නෙමෙයිද රූපී අරෝපී බවතරෝ රැඳි එනම් ඒ අල්ලගත්ත ධානයේ උන්ගේ නම නෙයිද එතකොට මේක ලෝකේ කරන මම හදන්න අපි හිතුවෝ ගැටලුවක් මම කියලා රූපී ධාන ලාභියාවේ ධානයේ ඉන්නකොට ඒක කරනවා මම ඒ ධානය ඔහුගේ උපාදාන ස්තන්දී ධානයයි රූප වේදනා සංඥා සංකාරද අරෝපී ධානය ගත්තනම් ඒකයි ඔහුගේ උපාදාන කන්නේකට යම අල්ලගත්තොත් එයින් සිද්ධ වෙන්නේ මොකක්ද? සතරේ නිදෙන්නද රැඳෙන්නද? අය හොඳ කතාවක් කරන කාරණේ අල්ලගත්තොත් නරකයි. අර හොඳට රැස්සකින් අපි කියනවා. අල්ලා ගැනීම නරකයි. අල්ලා නොගැනීම හොඳයි. හොඳ පුතා වඳුරන් මොකක්ද? දැන් මේ අකන්නන් හසුකක් කියලා කතා කරන කලුත් නැති සුදුත් නැති කියලා කියන්නේ ඔන්නෝක තමයි බොච්චන්ව වඩනවා කියන්නේ අපි ධර්මයේ ඉරියව්වේ ඉස්සත්තල්සේ සමාධි වේකා පාඩම් කරන්නේ මේ හතරේ හතර විතර කරන්න ඕනේ නමුත් ඉතින් දෙන්නන්නේ ඒක තමයි සතිය කියන්නේ මේ සාමාන්‍ය දෙයක් නෙවෙයි සතිය කියන්නේ සයිදිකය කායිකයෙන් දකින්න තෝරේ ඒක පොදල කියන්නේ අකුසල කර්මයෙන් මේක දකින්නවා නම් සතිය කායිකයක්ද අපිට කරු මේ කියන්නේ දහම් වෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ සතිය ආලෝකයෙන් කර්ම පැති වෙනවට කර්ම සේවීමාරා බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ කර්ම රැස්කරන හැටි උගන්වන්නද කර්ම සේකම හැටි උගන්වන්නද ලෝකේ තියෙන රටේ ඇරිතුර රැස්කරන එක විදිහට කරන්නේ රැස්කරන එක ඇයි මේ සේකරන එක ලෝකේ මේ පැහැදිලි කරගන්න තරම් ධර්මාවෝදයක් නැති දුකක් නැහැ මේ සමාජයේ ඔරමන්තේ ඒ කියන්නේ එන්න ලෝකයේ බුදුහාමුදුරුවෝ කර්ම දුකේ අසම්පත්තයි. කර්ම හේතුනිකිට බව. එතකොට මේ කර්ම වර්ග හතරෙන් හතර ගැන උන්වහන්සේ වදාරන්නේ මොකද? ප්‍රයම් අභිඥාය පැතිකස්සාව කියන්නේ. මම පාරිපාගේ ඥානේ දුක් කර්ම වල දුක් විපාක දැක්කා. සුත් කර්ම වල සැප විපාක දැක්කම ලෞකික වාසිය. සැප දුක් කර්ම වල සැප දුක් විපාක දැක්කා. චිත්‍රත් නෙමෙයි මේ අසන්නස කර්මවලට උන්වහන්සේගේ විපාකයක් දැක්කා. මේ විපාකය වෙනවා කියනවා. මට කියන්න පොගොල්ලෝ ගන්න වචනේක තේරුම. ලෞකික සහ ලෝකෝත්තර. අනේ බයිලෙන් කියන්නේ මොනවද කියලා තමයි කරන්නේ. අපි දවල් කරගන්නවා නේ. ලෞකික කියන්නේ ලෝකයා දැකෙන. ලෝකෝත්තර කියන්නේ ලෝකේ කරන්නේ යන්න කතා කරන්නේ වැඩි ලෝකේ ස්වභාවය ලෝකේ කවරම ලෝකසූත්‍රයේ සහ ලෝකාවෝර සූත්‍රයේ ලිඛිත බුදු දානමාන්ත ලෝකේ කියන්නේ උපේදනා පඤ්ඤා සංකාර මේ සත්‍ය පංචකය තුල තමයි අපි ලාභය අලාභය කැපදුක විඳාන සංස්කාර ආදී වශයෙන් මේවා අපි විඳ තරගෙන හොඳ හතර විඳින්නේ. එතකොට සත්‍ය පංචකය ආත්මපකාරගෙන සම්මගේ වශයෙන් විඳිනා වූ සුවයට කියනවා ලෞකික සුවය. මේක ලෝකෝත්තරද වෙන ලාභයට වඩා ලාභී වෙනවා. මොකුත්ති. මේ සත්‍ය පංචකයයි ලෝක කියන්නේ මේක සම්මත මගේකට මගේකට ගන්න නැත්නම් කෙතරම් කියන සුවයට කියනවා ලෝකෝත්තර. ලෝකෙන් එතර හෝ එතර නෙමෙයි ලෝක උත්තර ලෝකෙන් උත්තර ඉතින් ලෝකෙම තමයි තියෙන්නේ තමයි ලෞකික නම් කන්ද පංචකේ ආත්මකට ගන්නා වූ ඇති වී නැති වෙන දුක් සහිත කටේ ඒකට දුක් සහිතයි ඒක පරිදිවන එක අර 16 එකට පස්සට කලන්නා ගන්නතෝර අපිට මේ රටට අපට සාර්ථක පාලකීන්ට සාමූහික ව්‍යවස්ථා කරලීකට මොනවට හරි ලබා දෙන්න පුළුවන් 16 දිනකට පස්සට විතරයි අපිට ඉන්හා මොනතරම් ලෝකේ ජීවුණත් මේ තාපේ නිහිනාට ලබා දෙන්නට බැහැ. ජීවි වෛද්‍ය විද්‍යාවට හරි බටහිර වෛද්‍ය විද්‍යාවට නම් තාත්තරේ හරි තවුණාට හරි. මිනිස් පූර්ණ කාලයේ තාපේ නිකේතක තමයි පූර්ණ කාලයේ ජීවිතයකට කරලා ඉස්සාර කරන්නේ. තව තාපේ 15ක තකටක් කොට උරුමයි හැබැයි මේක ලබන්න මේක කිසිම කෙනෙකුට කිසිම කෙනෙක්ෙන් මෙදෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ අනිදුස්සනාධිනවද ධර්මයේ තරදී මම ගන්න මොනවා උත්තර කරගත්තාම එතන ලෝක උත්තර ලෝකයේ උත්තර ඉතර. ඒක තව 16 එක අතරේ 15 තුනක්. ඒක වෙනම තරලෝකද කියන්නේ? වෙන තරකද ඒක කියන්නේ? නෑ අපි කරපරයි. ඒ නිසා මම මේක දැන් අවුත් වචන යනවා. ඔය නිර්වාණ කියන අතට මේ පරිපයි. මොකද මේ මරුණාම මේ ඔක්කොම ධාරයන් නේ අයිස් තැනක්. එතන 15 තැනක් දෙන්න ගියාම ඉඩකඩක් නෑ. දේවල් වල නෑ මොකක්ද තියෙන්නේ? අපිට දෙන්නේ යන්නේ කියලා. අපි කියන්නේ ඒක තාපේ දෙකගේ පාරුණ්‍යයක් විතරයි. එහෙනම් ලෞකික සහ ලෝකෝත්තර සුවාන්ත රැඳෙන කොටස්. ලෞකික සොය නගන්නායන කොටක් ගැන අසල්සේ. ඒක තාපුයි. එතනම තියෙනා වූ සාරුත්‍රයන් තමයි ධර්මයේ තේරුම් ගන්න තම ලෝකෝත්තර සුවය. ලෝකෝත්තර. ලෝකෙ නතරාලේ නතරාලේ කියලා අන්න ඉපා. ලෝක සම්බන්ධ පංචකයේ තියෙන උත්තරේ ප්‍රසෝය තමයි අනාත්ම දර්ශනය තුළ තියෙන්නේ. දෙන්නම් කොහොම යනකොට මම තවරෙන් මරලෝස් වල රවුම ගැප්පීගෙන මට යන්න ඕන වෙලාවට කිත් වෙන්න. ජරන් කතා කළා කර්ම සූත්‍ර හතම අන්තරයෙන් කර්ම වර්ග තුනක් තියෙනවා. ඒ තුන පුතක් වෙන භාවයෙන් නම් කරන්න පුළුවන් එකට හම්බෙන විපාක විතරයි. ඒක කර්ම ශ්‍රේණියක් නෑ. ඒක සතිපස්ථානයකුත් නෑ. ඒක අනිද්දස්ථානාවක් නෑ. ඒක මොකදක් තර තියෙනවා. මම ඔබ දෙකක් කරලා ඒ ආයවරණ කරන කතා කරා. නමුත් උපචාරම් අන්තරම හතර වෙන්නේ කලු නැති සුදු නැති අන්න කලු විපාකක් නැති සුදු විපාකක් නැති අන්න ඉරිතාව නැති යන අනාගතයේ දෙකට කියන්නේ නැති කර්ම ක්ෂය පිළිබඳව අන්න ඒකත් ඒක තමයි අපි කතා කරන තවත් වැදගත් ගැඹුරුම කර්මය. ඒ කර්මය යටදී සංස්කාර ධර්මයන් අනිත්‍ය අනාත්ම බවට අරමුණෙන් අරමුණට වැඩෙන්නා වූ සිහිය නැවති චෛත්‍යයේ බලවත් වීමට කියනවා ප්‍රතිඵල කියලා. සතිය වෙනවා කියන්නේ අනේකයි. සිහිය කියන්නේ මේ චෛත්‍යයේ හේරණාම මේ කබලියෙන් දැනට දෙන්නේ එහෙම නැත්නම් සතර පරිදි සංකල්ප චේතන දෙන්නේ වෙනද යතර පිළිගන්න දෙන්නේ එහෙම විතර කියලා අර ලෝකෙ තියෙන තොරේ මොකද කියන්නේ. නමුත් මේ බුදුහාමුදුරුවෝ වදාරන සම්මාපති කියන්නේ ධර්මයේ තේරුම් ගැනීමෙන් පස්සේ අනිත්‍ය දුක්ඛානාත්මය මොකටද කව වැඩෙන්නා වූ ඒක ආරියසනායක මාර්ගය. ඔබ කියන්නේ මාර්ගඵලවාදීන්ගෙන් එහාට ගත්තාම එකක් පිටවෙලා තියෙන්නේ හැම දුකියද. ආරියසනායක මාර්ගය කියන්නේ ආරියසනායක මාර්ගය කියනවානේ සෝතාපන්න කියන්නේ. සෝත කියන්නේ ආරියසනායක මාර්ගය. ආපන්න කියන්නේ පැමිණෙන්නේ. එතකොට ආරියසනායකමාර්ගයේ පළමු අවස්ථාවට පැමිණෙන්නේ සෝතාපන්න වෙනවා කියන්නේ. කියලා මහානන්ද ප්‍රකාශය ආරියසනායක මාර්ගය. ඒක කියන්නේ ආරියසනායක මාර්ගයේ පූර්ණ සාර්ථකතාව. ආරියසනායකමාර්ගයේ මේ මම ඔබට අවස්ථාවක් මොනින් දේශනා කළා තවදාට පැහැදිලි කරලා ගන්න අහන්න මොකක්ද කියන්නේ. වචනේ තමයි මතක් කරලා දෙන්න. අතිවිස්වේ සම්මාදිට්ඨි සාතරා පුණ්‍ය භාග්‍යවල විපස්සනා. සම්මාදිට්ඨිය කියනවා ක්ලේශයිකයි එක පින්පැත්තට නැගුරුයි එක විපාකයි. ඔයි පාර දෙන්න. අතිවිස්වේ සම්මාදිට්ඨි අරියා අනාථවා ලෝකුත්තර මස්සංගා. තවන්න සාමිච්චය කියනවා ආර්යයි ක්‍රෙස් නැති රතුයි ඒක තමයි මොවාන් ආර්ය මාර්ගඵල තියෙන්නේ. මේක දෙකක් මන්ත්‍රය. අර පාර සමාධි මාර්ග කරන්නේ ඉන්නේ පාපෙන්තරයි. මොකක්ද යන කියලා කියන්නේ ඒක තමයි පාප කරන යන අය. ආර්ය සමාධියේ ආර්ය අනාථයි. ආර්යයි ඒක ආස්ත රැඳෙන්නේ නැත වෙනවා. එතකොට ඒක හම් වෙනවා ලෝකෝත්තර මාර්ගා. මේ සමාධි දෙකක් නෙවෙයි එකක් නෙවෙයි දෙකක් මෙතන තියෙන්නේ කියන කායේ මහා චත්තාරී සත කියන එකිනෙම වස්තුවක් හොරගම් කරලා ඉවරයි නැතිවලා නෙමෙයි පිළිපදේ තියෙන්නේ බුදුන් වහන්සේ අදාළ දේවල්. එහෙනම් අපිට යාන්තරලාව කිතුයි තවන් දෙන්න බල බලන්න සතුටයි. අපි එහෙනම් අද ලබා ගලා කර්ම වල හතරක් ගැනනි. අර මුල් කර්ම වල පුලිස් නරකන ගාන තියෙනවා එහෙනම් නොකළම ඉතුයි. මොකද ඒකට දුක් සංකප්පේ පාදයන් තමයි පාදන්නේ. ඒක කර්ම දුක් පාදයි. අනිත් කර්මාදී කුත්‍රය වගේ දැක්කල පතරගෙන තමයි ඉතලයි මොකද දෙන්නේ සුත්තෝදී යන්න අපරයි වර්ණ කළ දින දේවල් අවශ්‍ය නිසා හැබැයි පුතන් යන භාවයෙන් ඉතින් වෙනවා ඊට පස්සේ ආගේ භාවයෙන් මොකද සම්පම් ප්‍රයත් සම්පම් කියලා කිව්වහම ඒක කලු පැතුරු නැති කලු වාකට පැතුරු වාකට නැති සත්‍ය සම්පෝධියන් ගම්මෝධිය සම්පෝධියන් ආදී වශයෙන් සත්‍ය පොච්චන්නේ ඇදීමකට තමයි මේ හතර වෙනි කර්මය කියලා කියන්නේ. කර්මසේ යොතිරියක පුජ්ජාතමයි පුජ්ජා දෙරි කමුනි තමයි කර්මසේ. අපි තවත් දවසක් හමුනි තවත් සූත්‍රයක් ආරම්භයෙන් මේ පිළිබඳව කතා කරන්න කාර්යය ගනිමු. අර දවසේ ඉතත් දෙන්න කාලයක් ඉතිහාස දෙවියන් සම්බන්ධ බලමු. ඒ අතර ළඟන මාසේ පොය දවසට එන්නේ ඉතරලා වෙනවා අපරක් සම්බදේ. ඒකලක වාසනාවක් ප්‍රධානම දවසක් තියෙන්නේ එකෙණියක් අදලා නැහැ. තවම මේකම හිතා හෙලින් කියන්නේ නැහැ. තවම හිතා හෙලින් කියන්නේ. අනුහතරයක් මාර්ගයක්. ඒකට පුළුවන් නම් සාර්ථකව අන්න සමාධිය වල පරිච්ඡේදයේ ගොරොරට ඇත්තට ඉදිරිමත් වෙන්න. සමහරු ඇස් පනාගෙන වරු කියනවා කියලා අපිට දෙනවා අපිට කතා කියන්නේ නැහැ නමු අතේ නොකිලට අපි ඇරිලා ඉන්නවා ඔය අහල පහලේ මම සාහන්න ගැනත් කීයද දෙකින් දෙකට අහලා තේරුම් ගන්න පුළුවන් පිළිවෙල කරන ධර්මයේ සාමාලාවක් තියෙනවා ඒක ඉවරෙන්නේ නැහැ සාහන්න කියලා ඕනෑ නැහැ ෆයිල් එක ගන්න ඕනේ ඕනෙකින් කලින් නරමිකක් ඇස්පාලා ඔබලම කියන්නේ කියන තරම් එකක් වෙනස් එකක් කියලා. එහෙනම් මේ වෙනස් එක අහන්න තවස්සන එකයි ඉතින්. ධර්මතාවයන් තියෙනවා. ඒක වෙනකක් අවසන් කරන්න බලමු වෙන හන්දාව කියනවා. සාංග සීල සමාදන් වුණා. උදෑසන ධර්ම ශ්‍රවණය කළා, බාහ්මන භාවනා කළා, අවර ප්‍රසාර කරනවා කළා, දෙනු ධර්ම දේශනාවක් කළා, තව ධර්ම දේශනාවක් ඉන්නමක් වැඩම කරන්න නැති. මා දන්නාඳුනේ මා කියන ධර්ම කර්ම කෙරේ අනිතන්නේ ආන්තේ පරිවර්තන පිළිබඳව අධ්‍යයනය කරනකදී අධ්‍යාපනය සඳහා උදව් ගන්න වෙන්නේ හරි පරිවර්තනයේම පිළිබඳයක් අහලා එමත් කියනවා පරිවර්තන අහන්න දවස් ගන්නෙත් තවිස්සක අපිට මම මෙහෙම විරුද්ධ වෙන්නේ නැහැ ඒ මහන්සි උදව්වක් නෙමෙයි ඒක ගන්න කෙනෙක් වශයෙන් ඒ සායිමත් කරත්ත මතක් කර මම දන්නේ නැත මතක් කරේ එහෙනම් අනුදව් වේලා සම්පෝණය කිරීම සුලබව ආවා ඔයෝ කිසිලෝ කරෝයා ඉස්සෙල්ලා කල්යාරමින් තේරෙන්නේ සම්පදාන් පොදු ගුණයන් ලබනවා නම් සම්පෙන් නම් මොදන් කරන්න බලාපොරොත්තු වෙනවා පරිපූර්ණ සත්‍යම් කියනවා ඔබේ මෞර්තිය දුරනේ මේ වගේ ප්‍රාදීන් හෝ හිමස්ථානේ ආරම්භ සාමාජික නතරගෙන මේ පරිවර්තය ඔපින්නේ පිළිදෙන්නයි තිබෙනවා සියලුනායිසිය අනුමෝදන් කරමු මේ හදායි තියෙන්නේ පරිපූර්ණ සම්පත්තාරෝ විකාරන්ත කර්මරණයන් සතරබුද්ධයන් වේමාවරණාවෝ නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්න උත්සාහී කීයේ වාසනා වේවා පොණහන්නාගේ ධර්ම අවබෝධය සලකනාගේ ජීවිතවලවත් නිවෝගී සත්‍යයෙන් සම්පූර්ණේවා හැකි ආදීක දුන් වේවා නාගල පරාසොත් ඉතිවිවා පෞතිනන් රෝපී කාතු වේවා සිනෝතර වර්ගී සවාසනාවන්ත වේවා ත්‍රිලක්ෂණ සංඛ්‍යාත බුද්ධ වචනී ගමරවට හරින් අවශ්‍ය නොවන ලැබීම තුරින් බුදුනාත්මක් සතරබුද්ධයන් වේමාවරණාවෝ සම්පත්‍ය ආරම්භ වෙන එක තමයි මේ